අපිට කතා කරන්නේ එච්චේ පෙරේරා ගැන නේද? එච්චේ පෙරේරා හඳුනගන්න එච්චේ පෙරේරා හඳුනාගත්තේ කියන තැන අපි එකටකින් ඉන්නවා. ඒ කියන්නේ අපේ પરම්පරාව එච්චේ දැන හඳුනාගත්තේ ඉතාම මේ පටු සීමාවක් ඇතුළත කියලා අපි අදහස් කරන්නේ. නමුත් ඉන්හිහා එච්චේගේ එච්චේ එන්නේ කොහොමද? එච්චේ වැඩ කරන්න පටන් ගන්න කොතනද? එච්චේ වැඩ කරේ කොහොමද? ඒ කාරණාවල් දන්නේ හිතන්නේ එකතු කරගෙන සහ දැන් කලාකරුවා කියන්නේ කවුද කියන ප්‍රශ්නේ අද වෙනකොට ඉතාම මේ ආందోලනක ප්‍රශ්නයක් කියලා තියෙනවා. කලාකරුවා කියන්නේ මොනවද? කරන්නේ මොනවද? එහෙම ඒක ඇතුලේ කලාකරුවා තමයි කලාකරුවෙක් විදිහට එච්චේව හඳුනා ගන්නවා නම් ඒ ගුණාංග මොනවද? ඒ දෙකම එච්චේගේ දේශපාලනයක් කරනවා. ඒ දේශපාලනය මොකක්ද? එච්චේ ඉදිරි පරම්පරාවක් වෙන නාට්‍ය කලාව වෙනුවෙන් කරපු දේවල් මොනවද? ඒ හැම දෙයක්මත් එක්ක එච්චේ අපි අතරේ ඉන්නියෝ වෙලා තාක්ෂණික පැත්තේ අපි සිද්ධ වෙන්නේ ඒ ගැන කතා කරන්නේ. ඇත්තටම කොත් එච්චේ හඳුනා ගන්න. පැත්තලා ඉන්න ඔයගොල්ලෝ කොහොම ආදරෙන් පිළිගන්නවා. දැන් අපි කතාවට යමු. කොතනින් හරි කතා කරමු. මට දිනියම වෙලා වෙන දැන් මිනිස්සු හැමදාම විවිධ දේශවල විවිධ රැකියා වෘත්තීන් ජීවත් වීම සඳහා එක එක ඒවා කරනවා. දැන් අපි මේ කලාවේ නිරත වෙලා ඉන්නින්ද අපිට ජනප්‍රියත්වයක් ලැබිලා මිනිස්සු අපිව අඳුරගෙන ඉන්නවා. ඒ ඉඳන් විශේෂයෙන් සැලකුම් අපිට පිරිනමන නමුත් ඒක අවශ්‍ය දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මම මේක මොනාරි කරනවා. ඉතින් අපිත් කරන එක කාර්යයක් විතරයි මේක කියන මතය තමයි ඉතියේ. ඉතින් එයාට එයා විශේෂ ධර්මයක් කියලා විශේෂ දේවල් ඕනේ කියන තරමේ තියෙන දැන් අපි ওই වතු සංස්කෘතිය ගත්තම අතර මේවා පේලි ගෙවල්. මේ ගෙයි අනිත් ගෙයි දෙකම එකම තාප්පයෙන් වෙන වෙන පේලි ගෙවල්. ඒකත් ඒවල ඇත්තටම ගත්තොත් පොදු පාසුකම් කියන ඒවා තමයි අපි භුක්ති විඳින්නේ. ඒ ගෙදරටම හිමි වෙච්ච වතුර ටැප් එකක් ටොයිලට් එකක් ඒවා තිබුණේ නැහැ. ඉතින් මේ නැත වෙනකොට තමයි මිනිස්සු ගෙවල් වලට වතුර අරන් තියෙන්නේ. සමහර අය ටොයිලට් තියෙනවා තමයි තාමත් නැහැ. එතකොට මේ ඇලෝසියස් අයියත් අපි එකම බේසිකලි කරගේ පොදු වැසිකිලියට පාවිච්චි කරපු පොදු නාන කාමරේ නාපු එයාට මම ඊට වඩා වෙනස් චරිතයක් කියන ගැහැර තිබුණේ නැහැ. එයාත් ඇවිල්ලා සමහර විට නාන කාමරේ නානකොට දැන් ඉතින් පොලිමේ ඉන්නේ නැහැ. ඉතින් පොලිමට එලා ඉඳලා යාගේ වාරයවම නාගෙන යන ටොයිලට් එකට ගියාම සාරේ පොලිමේ ඉන්නේ. එහෙම සරල ජීවිතයක් තමයි යාට තිබුණේ. එයා ඉතින් මේ ඒ ගමේ ජීවිතයේදී ගමට දැනුන්නේ නැහැ මෙයා මෙච්චර දැවැන්දෙක් කියන එක. මේ කාරණා ඇසුරු කරන අපි ඉපදෙනෙත් ඇද සහ එයා ඒක බලාපොරොත්තුුනේ නැහැ. මම දන්නවා අවස්ථා ගන්නවකදීම එයාට උපහාර වගේ වැඩසටහන් කරන්න ගියාම එයා කිව්වේ ඒක අවශ්‍ය නැහැ. ඔයගොල්ලන් කරන් යන වැඩ කරන්න. මේ ඕන එකට සාධ්‍ය වෙදෙනේ ක්‍රමෙන් එකම එකයි ඉස්කෝලේ වැඩේට විතරයි එයා සම්බන්ධ වුණේ. ඉගෙන ගත්ත ඉස්කෝලේ එයාටයි ගණිතෝටුටයි ගෙනල්ලා උපහාරයක් තිබුණා. ඒක ඇර ජීවිත කාලේ කිසිම දවසක ඒ වගේ ඒවාට මිනි අනුබලයක් දුන්නේ නැහැ, බලාපොරොත්තු වුණේ නැහැ. ඉතින් අපි දැක්කේ අර එළියේ මහා කලාකාරයෙක් විදිහට මිනිස්සු ඔක්කොම අඳුනාගෙන ඉන්න අතර මම දැන් ඒකක් දන්නේ නැහැ. මම කලාකාරයෙක්ගේ භූමිකාවක් දන්නේ බිල් එකයි විතරයි. බාහිර සමාජයේ දන්නේ ගොඩක් වෙලාවට නිකම්ම ටෙලි නාට්‍ය වල ඉන්නේ දැක්කේ අර දැන් වර්තමාන සමාජයේ වෙනකොට මොකද දැන් එන්නේ මුතු කිරිල්ලේගේ වුණ තාත්තලා ඉන්නවා. ඩයස් වගේ ටිකක් පරණ එකක් හැර මෙයාගේ කලා ජීවිතයේ කාරණා ගැන ගොඩක් අය අතරම දන්නේ නැහැ. දැන් ওই මරණයෙන් පස්සේ තමයි ඒව ගැන ජීවිත පටන් ගන්නකොට කලා භාවිතය මෙයා මෙච්චර ලොකු වැඩ කොටසක් කරාද කියන එක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. සුරේක කොහොම මගෙන් ඇහුවා අපි මෙච්චර ගමේ ජීවිතයේදී මම හිතන්නේ ඒක ගොඩක් වෙලාවට පස්සේ කාලේ එයා කාර්ය බහුල වෙනවනේ. අර කියාව උත් කරා මේ නාට්‍ය වැඩ කටයුතු එක එයාට ගමේ ගෙදර ඉන්න පුළුවන් කාලේ අඩු වුණා නේද? ඒ ඉඳන්ම ගමේ ආශ්‍රයයට තියෙන අවස්ථාව අඩු වුණා. ඒකෙන් ඇත්තටම අවසන් කාලේ ගමට අයිම වුණා කිව්වොත් ඒක රටට ගියා ඉච්චේව. ගමට අයිම වුණා. නමුත් ගමත් එක්ක තිබුණා එයාට සම්බන්ධයක්. එයා කවදාකවත් මේ එයා හම්බෙන්න හැම කෙනෙක්ම මේ කියන්නේ මට මතකයි පොඩි කාලේ ඉඳන් ගාමිණී පුංචිය කරගෙන කොහොම එනවා ඔය එන්නේ ඔය වත්තට ඇවිල්ලා ඔය බේලිගෙදරට ඇවිත් හම්බෙලා එනවා. එච්චේ දේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ මං ඉන්න තැනට ගෙනාවු මට මේ අවනම්බුවක් වෙයි එහෙම එකක් තිබුණේ නැහැ. එයා කියනවා මං ඉන්නේ මෙහේ මම මේ මං ආවට ඉස්කෝලේ ගියේ කියලා. ඒ තමන්ගේ ගම ගැන යාට ආඩම්බරයක් තිබුණා. ඔය කියන ඕය කලාවේ එයා එක්ක හිටපු හැම එක්කෙක්ම ඔය ගෙදරට ඇවිල්ලා ඉතින් දැන් හොඳම උදාහරණයක් තමයි ඉච්චේලාගේ තාත්තා නැති වුණා. ඊට පස්සේ අම්ම නැති වුණා. ඉතින් මිනි බවා කරේ එතන තමයි. ඔය ඔක්කොම කලාකාරයෝ උදට තමයි ආවේ. මිසක් යාට වෙන මේ ලොකු එකක් තිබුණ නැහැ. දැන් මේක මම ගිහිල්ලා කොහේ හරි පාලර් එක තියන්න ඕනේ, අම්මගේ මිනිය තාත්තගේ මිනිය තියන්න ඕනේ. මෙතනට අරවලන්ට එන්න විදියක් නැති මේ පොඩි මුඩුක්කුවක් ඇතුලේ නේද මම ඉන්නේ. මම අයිඩියා දෙක ඉගෙන ජීවිතේ ඇඟට සැප දීමේම දර්ශනය ගැන හිතියේ නැහැ අපි දන්න විදියට. සහ යට කොමත් තිබුණා ජීවිතය පිළිබඳව දේශපාලන පිළිබඳව එයාගේ මෙතන අපි මතාන්තර දර්ශන. ඉතින් මම හිතන්නේ යා මරණ කරන ඒවල හිතියක් ඒක. පිළිපොට්ට මම කතා කරනවට වඩා මේ සංවාද මොනාරි ප්‍රශ්නයක් හරි මොනාරි ආවද මම ඉතින් කලාව ගැන කතා කරන්න නම් මම එච්චර සුසු නෑ මට වඩා මම හිතන්නේ එච්චේගේ කලාව දැන් මේ ඉන්නේ ෆ්‍රැන්සිස් සේරියල එච්චේ සහ ගැන්විල්ගේ මූලිකත්වයෙන් මෝදල පටන් ගන්නවා 80 දශකයේ මැදනේ 85 මෝදල ආධුනිකයන්ගේ කලාවල කියලා ඒ කලාවුලේ සමාජික මම ඒතර වඩා පොඩි එකක් යන්නක කරාන මේ කලාවුලේ සමාජික දන්නදින් ජෝසප් ස්ටාලි ඉතින් මේකල එක තමයි නාට්‍ය සහ කලා සංස්කෘතියේ වැඩ වල යම් විවිධීමක් කියලා ඒකෙන් ගිවිච්ච වරපුරක් කියනවා ඒවල ලංකාවේ දැන් විවිධ ශ්‍රේෂ්ඨවල සමහර අය තම කලාවෙත් ඉන්නව ලොකු තැන්වල තියෙනවා එහෙම පරපුරක් තියෙනවා ඒක ඊට පස්සේ අපිටත් බැලුවෝ ගියා ගම විදියට ඒක කන්ටිනියු කරන්න මේක අපි ගම විදියටත් ඒකට සම්බන්ධ වෙච්ච අය ප්‍රසිද්ධයි විදි වෙනවා එච්චේටත් අවසන් කාලේ තිබුණා පිට තව දුරටත් මාරි මට ගමට කරන්න බැරුව ගියානේ කියන වසුතැවිලි රංගදනයකට ඉතාම අවශ්‍යම කාරණය තමයි ඒ අභ්‍යාස කිරීම. එච්චේ පෙරවගේ නොහඩුව තිබුණා කියන එක තමයි මම දකින විශේෂත්වය. මොකද අපි දැන් ওই පොදු පොදුගේ වාදකම් පාවිච්චි කරන්නේ නේද? ඉතින් දැන් කාමරේට ඇවිල්ලා සමහර විට නාම කොට වතුර එක ඔලුවට අල්ලගෙන ඉන්න කොට එක්ක නාට්‍යයක මොන හරි මියුසික් එකක් අල්ලගෙන ඒක වොයිස් ට්‍රේනින් කරනවා. එහෙම තමයි. බලයි ඉතින් අපිට කියන ඒ ඒක අය අභ්‍යාස කරන්නේ. ඒක කෙනෙක් එච්චේ කරලා කියන්නේ. බස් එකේ ඉඳගෙන ගියත් ඒ අර බස් එකේ යන ඒ රිද්ම් එකට තමන්ගේ අභ්‍යාසයෙන් කරමින් තමයි යන්නේ. හැම වෙලේම අභ්‍යාස කරන්නේ. ඒක මම කිව්වේ අභ්‍යාස රංගදරින්ගේ අවශ්‍යම මූලිකම දේ අර අභ්‍යාස කිරීම. ඒක දැඩි ලෙස කරපු පුද්ගලයෙක් කියලා මම එතනදී එච්චේ වඳුනා ගන්නවා. දැන් දැන්පත් එදා කිව්වේ ලංකාවේ විද්‍යාත්මක රංගනයේ කියන එක හරි අමාරුයි උගන්නන්න. එකක් හදේ ඉවර එච්චේ තිංගලන් දෙයට ගිහින් ඒක අදාළවනේ ඉස්සදා නැතුණා. අවසාන පුරුකෙයි ඉන්නේ මෙයා විතරයි. ඒකින් ළම ජම්ම ගහ ගොඩක් නැතු වුණා උගන්නන්න කියලා. හරි අමාරු වැඩක්. සලමන් කොන්සේකට නැතු වුණා. එච්චේටත් මේ දේම වුණා. ඉතින් මේ තුන් දෙනා අන්තිමට ඉතාම අමාරු විඳවන්න ඕනේ කාරණයක් වෙන්නේ මේ ගිහින් නැතු වුණා. ඒ විද්‍යාත්ම කරංගනේ අවසානයේ අදාරලා සහ ඒක උගන්වන්න පුළුවන් කියාව තිබුණු එක මේකේ නා. මොකද මට මතකයි ඔය අන්තිම කාඩක් දැක්කෙත් නෑනේ නාටිවලේ යයි රැකියාවත් එක්ක මම ඇවුම්කෝ මගේ සම්පූර්ණ කාලයලසන්ද මම වෙන් කරලා තියෙන්නේ. එතකොට ඔය ජනකදේට ඉස්සරින් පටන් ගත්තේ ධර්මසේවා සභාවේ නාට්‍ය පාසල. එතකොට කිව්වා මම මගේ සිංහම නිවාඩු ටික මම යනවා ලංකා වටේම ගිහිල්ලා දක්ෂ ධර්ම තරුණියව වර්ක්ෂොප්ස් කරලා හොයාගන්නවා. ඒගොල්ලන් හොයාගෙන වැඩක් කරන පොළඹට ගෙනල්ලා බුණුවක් දෙන වැඩක මම නිරතලා ඉන්නේ. ඒකින්ද මම රඟපාන වැඩ එකක්වත් බාරගන්නේ නැහැ. ඒ සම්පූර්ණ කාලයම ඒකට තමයි යොදවලා තියෙන්නේ කියලා. ඒකින්ද මම ඊට ලංකාවේ වටේම ගිහිල්ලා ශ්‍රීම යාම ඊට තනුසේ සභාවේ නාටිපාලතුන් තමයි කට්ටිය ගෙනාවේ. ඊට පස්සේ ස්ටෙප් එකේ තමයි ජනකාරියට ළමයි ටික එකතු කරන්නේ. ඒත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඇවිදලා දක්ෂතාවය කියලා නම් ඊළඟට මම දැන් ටවර් රෝල් පළවෙනි නාටිපාලතුන්ට එච්චේම තමයි මගේ අදට පරක්‍රම හිටියන් කියයි ඔය විදිහටම ලංකාවේ වටේ ගිහිල්ලා කට්ටියව එකතු කරගෙන ආපු දෙයක්. ඒකේ යාගේ සම්පූර්ණම තියෙන කාලයේ රඟපෑම හෝ වෙන ආර්ථික දෙයකට යොමු කරන්නේ නැතුව එයාට අදාළක් තිබුණා මේ Taman danne de අනාගත පරපුරකට දීලා කොහොමද ඒක එයාගේ සේවය කරන්නේ කියන අදහස. අතර දෙවිලගේ තමන් ජීවත්වන පරිසරයේ තිබුණ කාරණා ඉදන් මම තව උදාහරණයක් කියන්නම්. අපි දැන් අපේ නාට්‍ය අපේ කලා සංගමයේ සම්බන්ධ වෙලා අපිත් එක්ක තමයි අපිත් එක්ක අභ්‍යාස සොසන අභ්‍යාස වලින් දෙතුන් දේවල් කරනකොට ඊට පස්සේ දැන් මේ නැති අතර තුරක් අපි යදාගත්ත දින තියෙනවානේ ඒවට තමයි සාමාන්‍යයෙන් අපි ඒක පෙර කරන්නේ. මොකද එච්චයි අය අපි දක්වන්න දකින්නවා මේ පොඩි කොල්ල දෙන්නෙක් කියම අරගෙන කාක්කදුව පැත්තට යනවා වැල්ල පැත්තට යනවා. ඒ අපි මේක දකින්නවා. මොකද අපිට පොඩි කුකුසකුත් තියෙන මොකටද මේ යන්නේ එහෙම කියලා. අතේ ගුරම් යා යනවා අපි දකින්න කොට කරසමක් දැනගෙන සපත් එකක් දාගෙන සපත් දැන් නැතුව හරි ටී ෂර්ට් එකක් එහෙම දාලා මේ ෂෝට් එකක් යනවා. ළමයි දෙන්නෙක් අරගෙන යනවා මේ මොදර මේ ගඟ තිරෝර තාත්තගේ උදේම අපි පැත්තට කියන්නේ. අපි දවසක් එච්චර නොකිය මේක අපි දැන් පස්සේ ගිහලා බලනකොට මෙච්චර මොකද කරන්නේ? අර පොඩි ළමයි දෙන්නට මේ බෝලයක් අරගෙන මේ ටෙනිස් බෝලයක් අරන් බෝල් කරනවා. මේක තමයි එයාගේ එක්සර්සයිස් එක. මේ එක්සර්සයිස් එක කරන්නේ. පස්සේ අපි ගිහලා යන කතා කරලා එච්චර කොහොමද අරගෙන ආවම මොකද එච්චර කරන්නේ? මේ වලිය මේක අංගත හොඳයි මේක ශරීරයේ බොඩි බැලන්ස් එකට මේකේ ඇගේ රිද්ම් එක තියාගන්න මේක හොඳයි මේ වත්තේ ඉන්න කොල්ල දෙන්නෙක් එක්ක ගිහිල්ලා ඒ දෙන්නට මේ බෝලේ ගන්න. මෙයා දාන අර කොල්ල අවුලනවා. මේක තමයි කරන්නේ. මේක යා එක පුහුණු වීමයි අභ්‍යාසයකට මම කරන්නේ. එයාගේ මගේ තමන් ඉන්න පරිසරය තුනම ඒ හැම වෙලේම අභ්‍යාස කරනවා. එයා හැම වෙලේම ඒකට කැපවීමක් තියෙනවා. බිස්නස් කරන්නේ මට පොත් ගන්න තියෙනවා කියලා. ඒ හරියට නියත වෙන්නේ. නෑ යා කවදාකද යාගේ ඔය සිවිල් තත්ත්වේ පාවිච්චි කරගෙන තියෙන උන උදාහරණයක් වුණා මැරෙන මාත වුණා කියලා දැක්ක. ඉච්චේලා නම් කියන සින්නක් අපේ ගෙදර මාව වාරා. තාම මේ මම වාරා මෙන්නත් ඉන්නේ මේ මයි කියාගෙන දුවත් එක්කගෙන ආවා. එතකොට යාගේ දුව ඕ ලෙවල් කරලා රිසල්ට් එකෙන් ඉන්නවා. බලන්නකො දැන් මෙයා මොනාරි දැන් ගෙදරත් යාගේ මාත්‍යත් නැහනේ. ඉච්චේ තමයි අපේ වැලෙන්නේ. මොනාරි යාර ජොබ් එකක් හොයා ගන්න ඕනේ. වලන්න තැනකට කියලා මොනාරි කරන්න බැරිද? දන්නවනේ ඉතින් අපේ අයියට ඕවා කිව්වේ ගමන් අපිට බැනුම් ගන්න වෙන්නේ. අයියා කැමති නැහැ නෝ එක එක කෙනා ගාවට ගිහිල්ලා පවුලේ කට්ටියට ජොබ් අරන් දෙන්නේ නැයි උදව් අරන් දෙන්නේ නැයි මෑණේ කෙනෙක්. ඔක කිව්වේ ගමන් හොඳටම බැනුම් ගන්න වෙන්නේ. නැත්නම් ඕගොල්ලෝ දන්නවනේ අපේ අයියට ඕනේ ජොබ් එකක් හොයාගන්න එක සුළු දෙයක්නේ. එහෙම තමන්ගේ අයට ඕ තමන්ට ඕ කියලා කාරවට අර ගිහිල්ලා එහෙම මේ අවිත විදියට උදව් අරන් දෙන්නේ මිනිහෙක් නෙමෙයි. මම හිතන්නේ දැන් ඔය යාගේ දැන් නංගිගේ ළමයි දෙන්නේ වගේම දැන් ඔය රඟපාන්න සංගීතය වගේ වැඩවලටත් සම්බන්ධ වුණාට මිනිහා මේ බලෙන් අතින් දැන් යන්නේ ගන්න දෙමයි ෆ්‍රැන්සිස් කුව ෆ්‍රැන්සිස් ලයික සම්බන්ධ වෙලා ආවලු යාගේ එක නංගිගේ පුතේ මිනිහාට වැඩකට එච් එක සම්බන්ධයක් කරන්නේ මිනිහා වෙන සම්බන්ධයක් කරලා තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ එච් එක අක්කට ගිහිල්ලා මෙහෙම ඔන්න මගේ පුතේ කියලා හඳුන්වලා දීලා ඉස්සරහට ගෙනියන්න පුෂ් කරලා එහෙම චරිතයක් නෙමෙයි කවදාවත් එකට දෙකට විතර මෙහෙම අත දාලා ඉච්චේ බලනවලු මෙයා ඉන්නවද කියලා. ජයන්ත මේ බොන්න ගිහිල්ලාද කියලා. ඒකයි ඇයි අපිව රකින්නේ. ඒ කියන්නේ නාට්‍ය හා රංග කලාව ඒ විදිහමයි රකි මිනිසුන් හදන්නේ නැත්තේ රෝම මහන්සි මන් දවස පාන්දර ගියා මේගොල්ලන් ගියා මේ ඉස්කෝ. විද්‍යාල හන්දිය කියන තැනක ගියක් කරගෙන මේ 25 දිනාම. පාන්දර යනකොට මෙයා ගණන් හදනවා. ඉච්චේ. මේ බ්‍රීෆ් කේස් එකක් උඩ තියාගෙන ගණන් හදාමාට ඉඳලා මම ඇයිනේ මේ නැනේ මම මේ account හදන්න පුරුදු වෙනවා කියලා. මම මොකටද මේ account හදන්නේ? මේ මේ මේකේ ගනුද මේ කවුරු හරි ගණන් හදන්න ගත්තොත් එයාට සල්ලි දෙන්න වෙනවනේ. ජනකරණයේ තේම සල්ලි දෙන්න විදියක් නැහැ. ඒ නිසා මම දැන් මේක ඉගෙන ගත්තා කියලා. දැන් පාන්දර නැගිටලා මේ ගණන් හදනවා. මට හම්බෙච්ච ගුරුවරුන්ගෙන් නිශ්චිතයි කියන්නේ දෙවැනි කුරුතුකමක් ඉතින් කොනකවත් නැතුව තමන්ට කියන හැම දෙයක්ම දරුවන්ට කියලා මේ හැම තිස්සේ අපිට විතරම කියන කතාව තමයි. මොනවද කිරිතේ බොන්න එක. උණු වතුර නිතරම පාවිච්චි කරන්න. ඒතර කනබොන දේවල් වලින් පරිස්සම් වෙන ළලෙකුණා මැද බොහොම සෞඛ්‍ය සම්පන්නව දියෙන්න ඕනේ. දැන් එවැනි කතන්දර ගොඩාක් හැම තිස්සෙම ළමයි හොරු වලට දාන උත්සාහ කරන ගොල්ලෝ ඉන්නේ. ළමයින්ගේ අනාගතේ පරිපැත්තෙන් කොහොමද ඉස්සරහට යන්නේ? ලක්ෂණ ඉන්නේ කොහොමද? සෞඛ්‍ය සම්පන්න බව කොහොමද? එතකොට තමන් කරන දේ ගුණාත්මක බව මොකද්ද? ඔන්න ඔය කියන දේවල් පිළිබඳව දැඩි විනයක කටයුතු කරපු ගුරුවරයෙක් තමයි මම දැකපු විදිහේ සත්‍යය. සුසන්තිකාර දුවන්න පුළුවන් වුණාට සුසන්තිකාර ගුරුවරයාට දුවන්න බැහැ කියන්නේ. එච්චස පිළිගත්තේ නැහැ නළුවෙ කිස්. එයා පිළිගත්තේ නැහැ එයා දක්ෂ නළුවෙ කියලා. එයා හැමතිස්සෙම විශ්වාස කරේ තමන් ගුරුවරයෙක් කියලා. ඒක සුසන්තිකාරට දුවන්න පුළුවන් වුණාට සුසන්තිකාර ගුරුවරයාට සුසන්තිකාර තරම් නෙකින් දුවන්න බැහැ. ඒකෙම එකක් තිබ්බා මම හදන ගෝලය හදන්නේ මාත් එක්ක යන්නේ නෙමෙයි මාව බහු කරගෙන යන්නේ. එකක්. සා මේ අයියගෙන් කියෙච්ච ටිකයි සාමාන්‍ය නෝමල් ලයිෆ් එකයි ගුරුවරයෙක් ඇහිලා හැමදාම මට ඕන ගැනට දෙන්න පුළුවන් ඒ ලක්ෂණයයි මනුස්සකම් ටිකයි විකිනින්නත් කලාවෝගේ බීකරේ දර්ශනය කියන තමයි මම උසස් ඊළඟට තමයි එයා විෂයක් හැද විෂය ඇතුලේ තියෙන න්‍යායාත්මක කාරණා හා ප්‍රායෝගික දේවල් හැදෑරුවේ නාට්‍ය කලාවෙන් වෙන්නේ එයා ලිව්වේ උස්මගන්න විදිය නෙමෙයි උස්මගත්තට පස්සේ ඒක වෙන එක්කයි නෙමෙයි එකේ මාත්මය ඇහුවේ ඒකේ ක්‍රියාවලිය ඒකේ භෞතිකී ඒ භෞතික ක්‍රියාවලිය ඒ භෞතික ක්‍රියාවලිය හරියට හොයාගත්ත නිසා තමයි යාට උගන්නන්න පුළුවන් ඒ දේ හරියට උගන්නන්න තමයි අපිට ඔය බ්‍රීතින් ගන්න කිව්නේ කියන අතරේ තවර වල කියවන්න එකක් එකේ මාත්මයට එමෙම් කැපිලි තිබ්බා ගන්නන මාසිය මම දැන තවර වල විචාර තිබ්බා ඒක ඇත්තම සුදීන්නේ තවර වලගේ දෙන්න කෙනාට නාට්‍ය තේරෙන්නේ නාට්‍ය කරන දන්නේ නැහැ නාට්‍ය බලන්නේ නැහැ ඒක ගිහින් ඊටයි වෙලාවල් පවා අඩු කරා දැක්වුවා ඒවත් වෙනවා අපි කවරගෙන ඉන්නේ ඒකේ තිබ ඊළඟට තමයි දැන් අපිට ගොඩක් අය කියන්නේ ඔය එච්චේ මාත්මය ගන්නපු විශේෂම තව කීපෙනෙක් කියන්නේ කියන්නේ හැබැයි ගොඩක් අය තහවුරු කරපු දේවල් ගොඩක් අය උගන්නපු විශේෂ කරුණු ගැන ප්‍රශ්නය වල පස්සේ ඒවලු දෙන්න උත්තරයක් නෑ සම්මදාර්ණය කියන්නේ සාමාන්‍ය නාටකලා කියන දේවල් වලදී බඩේ උස්ම ගන්න ඉන්නේ ඊට පස්සේ බඩට විශ්ම යන්නේ නැහැ නේද බඩට විශ්ම කියොත් එන්නේ නර්මාණි කියලා අපුරට පස්සේ උත්තර දෙන්නේ ඒ බඩ කුරුළු කාටවත් බැරි නේද දැන් එච්චේ මහත්මයා විතරයි ඒක ලංකාවේ නිවැරදි කරේ මොකද්ද මේ වෙන සිද්ධ වෙන ක්‍රියාවලිය ඒතර එයා කියන්නේ එයා හැදෑරුවේ නාට්‍ය කලාව විතරක් නෙමෙයි එයා ජීවිතය හැදෑරුවා ජීවිතය හැදෑරුවේ මේ නාට්‍ය අභ්‍යාස වලට හොනේ ජීවිතය හැදෑරුවා ඒතර එච්චේ මහත්මයා පිළිගත් එක දැක්ක තුබ අභ්‍යාස කරන සීමාව ටික වැඩි වුණාට පස්සේ තා හිය වෙනවා එයාට ඒක නවත්තන්න බැරි තරමට නිරවෙන්න ගන්න තත්ත්වයට ඇවිල්ලා තිබන් තියෙනවා නේද කියනවා. එයා ඒක පිළිගත්ත ඒ නිසා තමයි යා මම නළුවෙක් වෙනවට වඩා ගුරුවරයෙක් වෙන්න කැමති කියන තැනට ආවි කරනවා නේද? දැන් ඒක කතා කරපු දේවල් එක. ඒතර එහෙම ඒ තමන් උගන්වන විෂයට වග කියන කෙනෙක් උනේ වැඩි දෙනම මම කලින් කිව්ව විදිහට එයාට නිශ්චිත දෘෂ්ටියක් තිබුණ නිසා ඒ ඒක නිසා තමයි යා මනුස්සයෙක්ට අපි මේ කතා කරන්න අද ඉතුරු වෙලා ඉන්නේ. සයි මම විශ්වාස කරන විදිහට අකඩමික් කියන්නේ අයිගෝගේ මෙයා ඉංග්‍රීසි වලින් ගිහලා කෝස්ට් එක සම්පූර්ණ කරගෙන ආව. එහෙම කරගෙන ආපු කීප දෙනා ඒ රෝල් ලංකාවට ගිහින්. ඒත් ඇත්තටම එයාගේ මේ දැන් ඊළඟට අයිගෝ කාරණයක් තියෙනවා මට පුරවන්න ඕනේ. ගමට අහිමි වුණා රට දීමුණා කියන්නේ. නෑ රට දීමුණේ නෑ. රට දීමුණා කියලා කියන්නේ අපිට මේ මේ මේම උදකලාව අපිට හම්බෙච්ච දෙයක් එක්ක තමයි රට දීමුණේ. එයාව රටට අරන් දෙන්න අපිට සිස්ටම් එකක් තිබේ. ඒක එච්චේ මාත්‍ර විතර නෙමෙයි. දම්බලවර මහත්මයාගේ දරු ලංකාවට අරන් දෙන සිස්ටම් එකක් තිබෙන්නේ සාල්වර් පොසේ මහත්මයා තමයි ලංකාව නාට්‍ය පාසලේ බාර දෙන්න ඕනේ කෙනෙක් හැටියට හිටි. එයාට බාර දුන්න නිරූපණ සංස්ථා කලා අධ්‍යක්ෂණය කරන දෙන එයාට ඒ ගැන කලකිරීමක් ඇති වෙන තත්ත්වයකට ඉදලා එච්චේ මහත්මයාත් හරියනම් දැන් ටෙලිකොම් රස්සාවේ නැයින් කරලා ගැටබක් සයිතෝ එයාට ඒ වැඩේ බාර දෙන්න ඕනේ රජි. ඒක කරේ නැහැ මතරම් නැහැ මේ රජා නේ. මේ ඒ වගේම හරියට ප්‍රතිරකම් දුන්නේ නැහැ කියන එක තමයි මට තියෙන අදහස. එයා සුවිචාල තමන් වෙලාව කැප කරගෙන දුන්න දැනුමකින් තමයි මොකක්කෝ මේ ආපු දේ ආවේ. අද නාට්‍ය කලාවේ දැන් අපේ ශිෂ්‍යයින් අපේ પરම්පරාවේ ඉන්නේ කවුරු වුණත් එච්චේ මහත්තයා පහු කරලා තමයි ආවේ. එච්චේ මහත්තයාගේ ළඟ පැයක් දෙකක් හරි ඉගෙනගෙන තමයි ආවේ. ඒක ඉගෙන ගත්ත පැය දෙක කියන්නේ මම අර කලින් කිව්වා වගේම දැනුම ඉමේදී හරියටම භෞතික වල්ලල දැනුම දෙන්න පුළුවන් පැය දෙකක් තමයි ඉච්ඡේ මහත්තයා කතා කරන්න ගත කරේ. ඊළඟට තමයි ඉච්ඡේ මහත්තයත් ගැන අපි මේ කතා කරන එක වැදගත් වෙන්නේ මොකක් හෝ විදිහකින් මේ මහත්මෙන් දැනුම ගත්තා ඒ ඉන්නවා අසීල වෙන අනුමිරු දැන් ගොඩක් එකතු වෙච්ච අය ඉන්නවා මේ සංවාදය සංවාද මත විසිනුන්නේ සංවාද ප්‍රැක්ටිකල් තලයේ විසිනුන්නු අපිට මොකද්ද විසිනින් අර කරන්න පුළුවන් කියන දේට මේ සංවාදයේ අවසානයේ ඉඩක් හදාගන්න පුළුවන් නේද? ආගේ අවසාන දා පිටේ තමයි එන්නේ සංවාදමත් ඉවර කරලා වැඩක් නැහැ එමු. ඒට තව කෙනෙක් මතට එකතු වෙන්නේ නැහැ නේද? හරිනවා සංවාදයක විතරක් එනවා නම් ඊට වඩා ඒක ප්‍රායෝගික කරන්න ඕනේ වැඩ පිළිවෙල තමයි මම කියන්නේ ඒක ඒක වෙන්නේ නැහැ කීපේ ළමත් යනවා මේ නාට්‍ය පාසලක් විරුද්ධ කරලා ඉන්නේ. එයාලම තිබේ දැනුම එයාලම තිබේ උමනාව කොහොමද රටට ගෙනල්ලා එන පිටි පිටේ පුරවන්න අපිට පුළුවන් මැදින් තියෙන කරන්න පුළුවන් මොකක්ද කියන්නේ ඒක තමයි. දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ආයෙත් ලෝකයේ කීවොඩක් මොනවද කියන්නේ මම කියන්නේ කලාකරුවෝ ඉන්න දැන් වලත් එන්න ගැල්න්නේ මේ මයි දැන් අපි දැන් මෝදර දැන් අපි ඔය කලාහවල ගීපු මැනිස්ලගේම කලාවල ඉතිය අතලය පනක්ක විශාල අපි මේ පනක්ක විශාල පිරිසක් අපි එකතු වෙලා දැන් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් ඔය කලාකාරයෝ ගම්මලයට මුදුත් දන්නේ ගමෙන් ඈතයිනේ දැන් අපිත් එක්ක සම්මානේ අගාරු ආදාරි දවස් දෙකක් කියනවා අපිට අපිට පුරුදු මේ පුහුණු කරනවා අපි ඉතින් නාට්‍ය පාඨමාලාවක් වගේ දෙක ආධාරම දෙක මේ විධිමත් දැන් පාඨමාලාවක් වගේ ඒක විධිමත් ෂෙඩියුල් කරපේ ගන්න වෙනුනු කරපේ මේක මේ පාඨමාල අපි ඉතින් නාට්‍ය පුහුණු වීම ආධාරව අපි මොහොතර වැල්ලේ කොහොමද මේ පුහුණු වීම කරන්නේ එච්චරක් නම් කැත කොට කලිස්මක් ගන්න යන්නේ අපාර විනත් දැන් දැන් මම දැන් කියන්නේ අපි අර දැන් නාට්‍ය මේ අපි දැන් අපිට චිත්‍රයක් තිබුණා මේ කලාකරුවෙක් කොහොමද ඉන්නවනි කියලා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි මේ චිත්‍රය අපි සම්මාන මුල්ලක් දැස් කියලා ඉස්කෝලේ යන කන්දාසල්ලි. දැන් චේර සම්මාන කරලා දැන් සම්මාන මුල්ල අපි තෑග්ග අපි තෑග්ගක් කැඩේදී අපිට සල්ලිත් නැහැ. කඩේම දැයි ඒ ගැලරි රූට මේ සුද්දිලා ගත්තා ඔබ කලා අධ්‍යක්ෂණය. අපි ඉතින් බොහොම අමාරුයි සල්ලි කවගල්ලා ෆොටෝ දෙකක් ඔතන දෙක ඊට පස්සේ අපි රුපියල් 300 ගන්න මට මතකයි මම අපිමයි ගිහලා අරගෙනයි අයන් නැක් අනේ ටැග් එක දෙන්න ඔබද ඩෙටා එක අපිට අස්සයි මේ අයන් කරලා දෙනවා මම අයන් කරලා දෙන්නේ නැහැ අයන් කරලා දෙන්න අපි අයන් ටැක්ස් කරනවා අපි දී කල්පනා කරලා ටැග් එකක් ගැට ගත්තා අයන් නැක් ඒක 300 ගන්න මට මතකයි ඩෙටා ටයින මොමාරි වහගත්තා ඒත් අයන් කරේ නැහැ මම ඒක ඇයි අර ෆොටෝ එක නම් තියලා නිමුනා ඉස්සරහ ෆොටෝ එක නම් තියලා දීපා අරගෙන අයන් එක පාවිච්චි කරලා දන්නේ යාර අපිට දැන් තිබුණ චිත්‍රයක් තමයි කලාකරුවා මෙසේ වීත්‍රි කියලා. මොකද දැන් දැන් මේ මේ ප්‍රශ්නයක් දැන් මෙතන තියෙන්නේ. ඇත්තටම අපි දකින්නේ දැන් දැනට ඉන්න කලාකරුවෝ දැන් අපිටම දැන් කොළඹ කලාකරුවෝ ගැන මොකක්ද කියන්නේ. දැන් ඒගොල්ලෝ දැන් තමන්ගේ ගම් ප්‍රදේශවලින් ඇත්තටම නුගේ ඒගොල්ලෝ හරි කොයාරේ තනකට පත්ගාලා ඥානවා. ගිහිල්ලා වෙනස් ජීවිතයක් ගත කරනවා. එහෙම නැත්නම් සරල ජීවිතයක් ගත කරන්නේ ෆැෂන් එකේ. නොදැයි ගොඩක් අය සරල ජීවිතය කියලා ඉතින් ගත කරන්නේ ඒක ෆැෂන් එක තමයි සරල ජීවිතය කියන ගොල්ලන්ගේ ඔය මේ හඳුන් තනඳුන් ආරම්භය සරල විදිහට හරි නැහැ ෆැෂන් එක තමයි හැබැයි එච්චේම එහෙම නෙමෙයි එච්චේ සම්පදාවත් ඒ ෆැෂන් එක තමයි ලසන්ද කියන පතර පැහැදිලි වෙන්න ඇති කිසිම දවසක මේ ව්‍යාජ ජීවිතයක් ගත කරේ නැහැ ඒක මොකද දැන් අපිට දැන් ගම්මේ ඉන්න අපි එක දැන් ඇත්තටම දැන් ඔය එච්චයත් එක්ක නාට්‍යද මං දැන් දැන් දැන් මම කියුවා වගේ දැන් නාට්‍ය පාඨමාලා රට පුරා ගිහිල්ලා පැය දෙකක් ගත කිරීම කියලා මං හිතන්නේ අපි දවසකට පැය 3-4 ගත කරනවා සතියකට පැය 8ක් ගත කරනවා අපි ඇත්ත එක්ක සාරීට වැඩිය ඉතින් අපි කියන්නේ සමහරවිට අපි අවුරුදු 2 3ක් අතරක් විතර අපි එච්චයත් එක්ක ගත කරනවා ඉතින් එවනම් අපි මාර නළු වෙන්න ඕනේ දැන් ඉතින් වැඩි කියන්නේ අපිට එහෙම හැඟීමක් ඇති වෙන්නේ රඟපාන්න හරි දැයා දැයිත් කියන්නේ අපි තමයි නාට්‍ය ශිෂ්ටි ඉස්සරහට යන්න මොකද අපි උනන්දුනේ ඇත්තටම පොරේ ගිහිලා නාට්‍ය බලන්න දැන් අපි ඒ වගේ දේවල් අපි හැමදාම කරේ නාට්‍ය බලන එක රස විඳින එක ඒ වගේ පැත්තෙන් තමයි මේ මේ මම හිතන්නේ අපි මේ වැඩ කරේ ඒ කියන්නේ ඒ ඒ යාගේ අපිට තිබ්බ භාවිතාව තුල මේ අර රඟපෑම මේ එතකොට දැන් ජීවවල තියෙන අර ජීවවලින් අර නිකන් මේ සංකේතාත්මක චරිතයක් වලට පත්වීම කියන එක අපි උන් වලට ආවේ නැහැ ඇත්තටම නැත්නම් ඉතින් අපි මාංශිනවනේ ඒවට ඒවට අපි ආවෙත් නැහැ ඒ වගේ නුනු දුන්නේත් නැහැ නමුත් අපි සියලු දෙනාම විශේෂ අධ්‍යයනයකට මම හිතන්නේ මේ ඔය අපලියක මොනවා හිතන කණ්ඩායම මම හිතන්නේ මොහොතට උගල තමයි දැන් සාමාන්‍ය කොළඹ 15 තමයි මොහොතර මට්ටම් පොලි කියලා ප්‍රදේශයේ ඉතින් නොදී උගල දැන් අපි ගන්නවා දැන් ඔබ දැන් ගුරුවරුන් තමයි දැන් ගුරුවරුන්ට මොහොතර මට්ටම් කොළේ කියන්නේ ඔබ දැනුවත් සයිබීරියා වගේ ප්ලේස් එක. කවුරුත් යන්න කැමති ප්ලේස් එක කියන්නේ ගඩොල්. හා ගඩොල්. ප්‍රදේශ ඔබට යන්න කැමති නම් එක්කෙනෙක්වත් ඒ පැත්තකට බස් එකක් එක පැත්තෙන් යන 145 අනිත් පැත්තෙන් යන 178 බස් එක. ඊළඟ මැදින් යන්නේ 155. ඔය බස් තුන තමයි යන්නේ. ඔය බස් තුනේ ගිය කෙනෙක්ට උදාරත් ඇකින් ගන්න පුළුවන්. ඔච්චර වෙලාවක් බස් එකකට ගත වෙනවා කියලා. ඒ කියන්නේ බස් එකෙත් ඉතින් තරම් වෙලාවම බස් එක තියාගෙන මේ කිසිම යන්න කැමති නැහැ කවුරුත්. දැන් ඒ වගේ ප්‍රදේශයක අපි ගිය කරේ මේ මොකද්ද මහාචාර්ය ජයන්ත චන්ද්‍රසේන මේ පල්ලේපුනේ ආත්ම ජයන්ත ජයන්ත චන්ද්‍රසේන පල්ලේ චන්ද්‍රසේන පල්ලේපුනේ මහාචාර්යගෙන් ලා මේ දවස් මොම් මේ කියන අසු ගන්න ධර්මසේන බණ්ඩාරනායක අපි ඒගොල්ලෝ ගෙන තමයි දේශන සංස්කෘතිය වල දවල් ගොඩක් කරේ දැන් ඒ වගේ දැන් ඒ කියන්නේ මම කියන වෙන අය මේ සමහරගේ ගම් ප්‍රදේශ ඒ කියන්නේ තමන්ගේ ඉන්න තැන් වල භාවිතාවේ නැහැ ඒවා භාවිතාවේ නැහැ දැන් ඒගොල්ලෝ නිගේ මේ භාවිතාවත් නේ රූපවාහිනී උපදේශවල දීන්නේ රූපවාහිනී උපදෙස් දෙනකොට වැඩමුළු වල උපදෙස් දෙනකොට තමයි භාවිතාව පෙන්වන්නේ. නමුත් අපි ප්‍රායෝගිකව මේ පැත්තේ අපි කරේ ඒ වගේ අර දැන් කිසිම මම කියන්නේ මේ දැන් චන්දසිරි පල්ලි ගුරුවරන් කෙනෙක් ආගමිකලා දේශන දියන්නේ නැහැ කවුරුත්. දැන් ඒ කියන්නේ යා මොකද අපි ඇවිල්ලා මම මතකයි ඒකට දැන් අපි ආයෙනකම් බලන් හිටියා දැන් වාහනේ කෙනා කියලා අපි දැන් ඉතින් ලොකු උත්සවයක් අපි කලාව උනේ. එයාත් 173 බස් එකේ කුඩේ කුතරගෙන ඒ වගේ අපිට දැන් ඒ කියන්නේ ඒ කියන්නේ අපිට ඒ යත් එක කොඩම දැන් වයින් අපි බෞද්ධ කාලය කරන මේ වැඩ වලට එයාගේ ඒ ශ්‍රේගේ ආලෝකේ බලපාලා තියෙන දෙයක් මොකද කියන අනිවාර්යයෙන්ම හරිද ඒ කියන්නේ කියලා ඒ වගේ ඉතනම ප්‍රායෝගිකව ඉවර කරලා දැන් ඒ කියන්නේ ප්‍රදේශයේ ඉන්න කොට ඒ ආයතන ගත කරන ගත කිරීම දැන් අපි දැන් කාවත් මගේ හැගෙන අපිට දැන් අපි මොනතරේ හන්න ගියාමත් දැන් ඔය වෙලාව අරගෙන වැඩකම අපි දැන් HL එක ගෙදර ගිහින් සමහරවිට පදයක් ගන්නෙත් නැහැ නිකන් අපි කතා කරගෙන ඉන්නවා තමයි නමුත් දැන් ඒ වගේ ඉරියව්වක් කියන මම කියන එක දැන් අපි මේ ගන්න ඕනේ දැන් වර්තමාන කලාකරුවෝ වගේ දැත් එකක් ගන්න ඕනේ. මම කියන්නේ වර්තමානයේ කලා තරාව කියන එක සම්පූර්ණයෙන් පුරුවක් මෙතන දැන් තියෙන්නේ. මම මේ කියන්නේ කියන්නේ ඇත්තටම දැන් ඔක්කොම මේ කව කායින් හරි දැන් ගැලුවොත් ඒක මෙතන ඉන්න අය ගැලුවොත් සමාජලට කේක් ගන්න මේ නාට්‍ය කරනකොට සමාජ පරිවර්තන සමාජයේ අර්ථ කරන්න මේක කරන්න මේ භාවිතාවේ මම දන්නේ භාවිතාවේ තියෙනවද කියලා ඕන්න නැහැ. හරි සර්. ඒක නිසා මේ එච්චේක භාවිතාවේ ඔක්කොම තිබුණා. ප්‍රචාර ගම් ගමේ තියෙනවා කියන්නේ මොකද ඒ වගේ මිනිස්සුෙක් මම නම් දැකලා නැහැ. තමම දැන් 1991 මට තිරම මුද්දක් වැඩ කරන කාලේ තිරප්පනේ ඇතුලේ තියෙනවා මේ සම්මුසයා සභාවේ මොකද අලුත් පාවත පාරේ තියෙන ප්‍රසිද්ධ සෙගිලියක් තියෙනවා. හරි. අලුත් පාවත පාරේ තියෙන. ඒක කොහරි යනවනම් දැන් ඔතනට ඕකද ඕවන තමයි යන්නේ. ඉතින් පාරේ යන මිනිසුන්ටත් ඒක ගානන්න දැන් එච්චේ දැන් කියන සංකල්පය නළුවා කියන සංකල්පය සම්පූර්ණයෙන්ම සමාජගත කරලා තියෙනවා. ඒ කියන්නේ නළුලෙක් වුණාම දැන් එහෙම ප්‍රසිද්ධ සෙගිලිය යන්නේ නැන්නේ පාරේ. දැන් ඔය මම කියන්නේ එහෙම ඒක මම ඔබලු වගේ මිනිස්සෙක් කියන්නේ. ඉතින් මම කියන්නේ දැන් අද මේ මම කියන්නේ දැන් අරුවේ වශයෙන් අපිට මම ඔතන ඉන්න අයට අපිට නෙවෙයි ඔක්කොටලන්ට විශේෂ වගේ කීමක් තියෙනවා මම හිතන්නේ ඉන්න ඒ පැත්ත ගැන පොඩ්ඩක් ගන්න කියලා මට නම් හිතෙනවා. ඒ වගේ දැන් ඒ වගේ මම හිතන්නේ දැන් තමයි කොහොමද නමුත් එච්චකි බෞලයා වුණත් මම දන්නේ දැන් මල්ලගෙදර දවසේ උනත් අපිට යකා නැගලා හිටියේ. දැන් මල්ලගෙදර දවසේ දැන් මල්ලයි දැන් වත්තේ කට්ටියට ලොකු ගමනාවක් වත්තට වදුමිනිය ගේන්නේ. දාර අතන ගේන ගෙදර කට්ටිය කැමතින ගෙදර කට්ටිය කැමතින මේ ගෙදර කට්ටිය හරි නැත්නම් අපේ මහා කලාකරු මරණය බාරගත්ත අය කැමති නෑ මේ මේ ඒට ගේන්න. ගේනවාම කරදරයක්. ඉතින් අපි දැනගෙන ගියා මොකද මේ අනිවාර්යෙන් ගේනවා. ගේන්න වෙනවා කියලා අපි දන්නවා මොකද එතන තිබ්බ සිට්යුේෂන් එක. දැන් මම කියන වෙන කලාකාරය ගේන අද මන්දන ලසන්තර නම් උපකරණයක් ඇට ඒ පාරේ මිලේ ගෙනියන්න දාගත්තා. එහෙනම් ඒ පාරේ ගොම කිලෝ මරණ මාදන්නික මේ යන්න පුළුවන්. පස්සේද එතන කතාවක් එතන කොල්ල කතා වුණේ මට මනවාගෙන බලෙන් ගිය මාරෙන් බලෙන් පාර මැද හරි අපි නවත්තලා මේ මේක පෙට්ටිය විරුද්ධ කරනවා. ඊට පස්සේ දැන් බලෙන් අදගෙන ගිහිල්ලා ඊම කරන්න තරම්මට මේ මිනිස්සුන්ගේ මේ අපේ අසල්වැසියෙක් කියලා එක තිබුණා. දැන් මම දන්නේ දැන් අපි දන්න කීයද දැන් ওই නළු එක්කේ ගයක් ගාවට ගිහිල්ලා ඕගොල්ලෝ අපි නම මට මට තේමත් දැක්ක මම කියන්නේ අරයා අවල අපෝ තමන් සුදුසේ වේදේ ඒක බණින්නේ දැන් සාමාන්‍යයෙන් බණිනවා මේ කැමති නෑ නමුත් රට තමයි පිළිගන්නේ. දැන් චෙල් දැන් රටත් පිළිගන්නවා දැන් ගමත් පිළිගන්නවා දැන් මම කියන්නේ ඒ භාවිතාව තමයි මම කියන්නේ අපි ගන්න වෙන්නේ කියලා මොනවා නම් මම විශ්වාස කරනවා. ඒක ඒක හරි වැදගත් දැන් ඒ චයගෙන් දැන් මම කියන්නේ මේ ඔය අභ්‍යාස වගේම මේ ජීවන භාවිතාව දැන් කියන්නේ අපි නැහැ සෝදේ කොයිද මාක්ස්වාදීෙක් කියලා මන්දන අපිට නම් කවදාවත් එච්චේ මාක්ස්වාදී කියලා නැහැ. භාවිතාවෙන් තමයි අපිට දැන් අපිට දින යන්න ඕනේ ටිකක් අර ඇත්ත ටිකක් අල්ලු කරලා පෙන්නනවා විතර දැන් දැන් දැන්ලා අපි දැන් එච්චේ ගැන්ලා දැන් එක තැනම ඉන්නේ දැන් දෙන්නම අපි කර ඒ දෙන්නගේම ආපාෂ අපිට තිබුණා ඒ කියන්නේ අපිට එක්ක වැඩ කිරීම අපිට එක්ක තියෙනවා ඒවත් එක්ක මම ඒව තමයි අපි ගත්තේ මම ඒ පැත්ත අවධානය වෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඒක ඒ චේ ගැන යම් කිසි ඇගීමක් කරනවා නම් මම කියන්නේ මේ ඇගීමේදී අර නිකන් අර මෙතු වගේ දැන් සෝදෙක් වෙනවා නේද නාට්‍ය පාසලක් නම් කිරීම අරමුණ වෙන්නේ මේ වැඩ කරන ඇතුළත් මේ භාවිතාව වෙන්න ඕනේ කියලා මම නම් කියන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මේ මේ කියන්නේ සංස්කෘතියක් ඇතුළත්. එහෙම වෙන්නේ නැහැ. ඒකයි මම ඒ ඒ කවුරු කැමති නැහැ සංස්කෘතියට. ඒ ඒකට ඒ පැත්තට ඒ ඒ ඒ දේශපාලන තල්ලුවෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද නැත්නම් අපිත්තර නිකන් අර නළුවෝ වුණාට පස්සේ අර එතනට යයි කියලා මට හිතෙනවා. ඒ අනතුරුදායක ගමනට අර දැන් මේ කිව්වා වගේ දැන් අයස් මාත්තගේ අර මේ ඒ කාලේ ඇට් එකට යනවා කියන්නේ මර ගණන්නේ ගණන්ට වඩා ප්‍රසිද්ධිය. ඒව අතරින් ඒව අතරින් නෝනේ. ඒ කියන්නේ ඒවත් එක්ක ඉතින් හන්දට ඒ කොච්චර දුර එහෙම නැතිනම් එහෙම වෙයිද කියලා මට නම් ඉතින් ඒකත් අපේ සීන රාජ්‍යයක ඒක තියා සීන අපේ සීනේ භාවිතාව ඊට පෙත්තේ මම දැනේ. මංචිගේ මරණය පස්සේ බණ්ඩාරයනී උඩ මේ කියන කාරණේම අවධාරණය කරලා තිබුණා. ඒ කියන්නේ දැන් තමන්ගේ කලා භාවිතාව තුළ එන ප්‍රගතිශීලී රෝල් එකක් පෙන්වනවා වේදිකාවේ හෝ රූපවාහිනිය හෝ සිනමාවේ හෝ නැත්නම් සිංදු කියන ස්ටේජ් එකේ හෝ. ඊට පස්සේ ඇත්ත භාවිතයේදී හැවිල්ල ඉවරලා ඒකට ආස්පාසින්ම වෙනස් කඳුල් වල කියන වෙනස් එකක් කරන්නේ. සාන්තිවිල ගැන සිංදු කියල ඉවරලා මේ දෙමළ මිනිසුන්ව මරන්න ගිය පිළට ඉඳගෙන ඉවර ආණ්ඩුකාරකම් දරනවා. එහෙමනේ වෙන්නේ. දෙයි අර ආණ්ඩුවේ දෙ මේ බණ්ඩාර කියලා තිබුණේ. මේ මාය තමයි අපිට දැක්කේ. නමුත් එච්චේ ඒකට අනිත් පැත්තේ හිටියම දැන තමන් කලාව තුළ පෙන්නන දේ වෙනුවෙන් හැමලෑම පෙන්නේ හිටියා. ඒක කවදාවත් කාට පාවල දෙන්න ගියේ නැහැ. හොඳක් තිබුණා කියලා. මොනද නේදක් මම කියන්නේ. ඩග්ලස් පාවා පස්සේ මේ කතා වෙනුතු වැටුණා. විත එචේක ඉන්න බැරි කියලා ෆේල් වුණා. එචේක හිටියා කියලා. සම්බන්ධ ඔය කියන මිනිස්සු මේ රටේ අනාගතය වූ පොදු අරමුණ වෙනුවෙන් ඔය එකතු වෙච්චුන් නෙමෙයි. තමන්ගේ උදර පෝෂණය සඳහා එකතු වෙලා ඔගේ ඔබ කොච්චර කල් තියේද ඔගේ කී දෙනෙක් අන්තිමට රජයේ විවිධ තනතුරු අරගෙන ගිහින් ඉවර නවතීද කියලා බලන්න කියලා. ඒ වගේම ඉතින් මේ පොදු වැඩත් එක්ක නෙමෙයි සෙට් වෙන්නේ මිනිස්සු. තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා තියෙනවා ඒක ඇතුලේ. ඒකත් එක්ක කියලා තමයි අර වාරු සෙට් වෙන්නේ. දෙත් වෙලා ඔක්කොම අටව ගන්නවා. ඊට පස්සේ කියනවා මේ රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දෙවියන් කියලා ලොකු උඩින් දානවා අයිසින් ටික නම් ටික ගේ. දාලා ඊට පස්සේ තමන්ගේ වැඩේට සෙට් වෙනවා. ඒකනේ කරන්නේ. අරෝසේ මොකද ඉච්චේන්නේ මොකද ඒක මොකද නම් පොඩි පොඩි කැලේ මම කැමති මේ දැන් ඔය දැන් ඔකළු දැන් ඇත්තටම තමයි සෞද්‍රික වගේ දැන් ඒ වගේ එකකින් අපිට අපිට ඇත්තටම එක කාලෙකට පස්සේ ඇච්චේ මගේ ආවා මේ දැන් ඔයගොල්ලෝ ඒ අත්දැකීමකුත් අපිටත් ඉතින් ප්‍රතිපෝෂණයක් කියලා දැන්නේ අපිට ඇත්තට ඒ කාලේ දන්නේ නැහැ ඇත්ත වෙච්ච එක ඔය ජනතර ලියාරේ වෙච්ච එක කරපු දේවල් අපි දන්නේ නැහැ ඒ වගේ අන්තිම ගානේ ට්‍රයි කරා මේ ස්පැනිෂ් ඔස්ටස් බෝල්ගේ ලිපිලිකදී ස්පැනිෂ් වෙන්නේ. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරලා නැහැ. එයාට කොහොසත් පොලිටික ට්‍රාන්ස්ලේට් කරලා ළමයට බෙදද. එයාගේ ඉස්සරහ තියෙනවා. ඔය දැන් වරෙන්තු පිටපත පොතක් විදියට print කරානේ. print කරාට ඒක උස්සවයක්වත් මුකුත් තියලා එහෙම කවුරුත් දන්නේ නැහැ නේද? ආ දන්නේ. අමසේ පාචන පුකේ කියලා මෙතන. ඒක එන්නේ පොලිසියෙන් එච්ච මාස ජීවිතේ පරිසරයේ යාවේ තියෙන නිර්භිත තමයි නිසා තමයි ඒ වචනේ. නෑ ඇත්තටම ඒ අපේ වත්තගත් මොහොතර ගම ගත්තත් එමය අපි බහු සංස්කෘතික බහු වර්ගීය ගම. මේකේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් තව තවත් මැලේ දානම් මන ඔක්කොම ඉන්න භාෂාවෙන් තියෙන වංශල් තියෙන මුස්ලිම් පල්ලි තියෙන කතෝලික පල්ලි තියෙන ඒ මේ ගණිත සපි වත්ත ගත්තා දැන් ඉච්චේලා කතෝලිකනේ උපදින්ම ඒතකොට ඉච්චේලාගේ අල්ලපු ගෙදර බුඩිස් උපුල්ලා ගෙදර ඊට අල්ලපු ගෙදර ටැමිල් ඉන්දු ඊට අල්ලපු ගෙදර මිටියාස්ලා ගෙදර මුස්ලිම් හරිද මේ ඉච්චේලාගේ පේලිය තමයි මේ හොඳම පේලිය සාජියෝනේ වැඩිපුරම හිටියේ අපි ඔය දෙමළ අයගේ කුලයක් තියෙනවා නඩු කුලය කියලා සංකල්පයක් එච්චේලා වේලියට අපි කියන්නේ විහාරයේ සක්කිලි වේලිය කියලා. ඊට පස්සේ මම හිතන්නේ ඔය සංගීතය අනම්මනම් ඒ වලට ගොඩක් වෙලාට ඔය ආබාධනේ නේද ඔයගොල්ලන්ගේ එකක් තමයි ඔය. ඉතාලම අමාරු රැකියා කරලා ඇඳවල රාත් දීලා රැකියාගෙන තමයි කට්ටිය ගෙවල් වලට ඇවිල්ලා ඕනම් එතනත් ඇවිල්ලා මොන හරි කලයක් කරගෙන පොඩ්ඩක් ගහලා සක්කි බඩියත් ඇගෙන. එහෙම සංස්කෘතියක් තියෙන්නේ. මේ මුළු වත්තේම ඇත්තටම බහු වර්ගිකයි බහු සංස්කෘතිකයි ඒවා විඳදරා ගන්න ඒවත් එක්ක මික්ස් වෙච්ච ඒක තියෙනවා අපිටත් තියෙනවා දැන් අපිට වඩා ගොඩක් ඒක ඉච්චේලා කාලෙදි ලබන්නේ නැති අපිත් ලැබුවා අපිටත් හිටියා අපේ අලුත් ඔක්කොම කට්ටිය තමයි නිසා ඒක දැන් ওই නගරේ කොච්චර කිව්වත් මේ රංජේය දැන් කොළඹ නගරේ තමයි නමුත් මේකේ දැන් අපිට ඉස්සරින් කාලේ ඉච්චේලා ගොඩක් තියෙන නැති අපේ පොඩි කාලේ ඇත්තටම වී වගා කරලා අතෑරපු කුමුරු තිබුණා ගමේ. එතකොට ඒවල ඒ වෙනකොට මේ කීර පලා වර්ග වගාගෙන. හරිද? එළවලු කොට තිබුණා. අපේ වත්ත ඇතුලෙත් එළවලු වැව්වා. මේ ගස් ජාතිද කඩාගෙඩිද අනම්මනම් අපිත් ඉතින් ඒ කාලේ හොරෙන් ওই ඔක්කොම කන්න ඕනේ කියලා. ඔය මේකක්ම තිබුණා. දැන් ඉතින් ගෙවල් වැදිලා වැදිලා වැදිලා වැදිලා දැන් එහෙම මොකුත් නැහැ. දැන් තනි කර මුඩු කුවිලේන විතරයි තියෙන්නේ. අර අපි කියන ওই ගමක තියෙනවායි කියන සිනුම ලක්ෂණ මේ තිබුණා අපිට ගඟ තිබුණා ගඟෙන් බෙදිලා ගිය ඇලවල් තිබුණා ඕල හොරෙන් නාන්න යනවා මුහුද තිබුණා හොරෙන් නාන්න යන්න හැම එකක්ම තිබුණා දැන් පිටින් බල්ලෙක් එන්න වෙන්නේ ලංකාවේ තියෙන හොඳම නාගරික දන්නේ කොළඹ කොළඹත් හොඳම එක මෝදර අම්මා මෝදර කිව්වම ඉවරයි අනිත් එක තමයි දැන් අපි ඉන්නේ එකට මෙබම් අඩුවත්තට මෝදරත් විශේෂ තැන. ඉස්සර මිනරන් ගබඩා කරලා තිබ්බලු පොළොව වරාය යවන්නේ නැර මිනරන් යවන්නේ ඉස්සර. ඒකින් තමයි මේ නම ඇවිල්ලා තියෙන්නේ. ඊට වඩා ඔබට තිබුණ 70 දශකයේ ඔබ මිනරන් මඩුවත්ත කියන්නේ මෝදර ප්‍රදේශයේ කියන භයානකම ෂන්ඩින්ගේම වත්ත. පොලිසිය මුණත් කොයිද යව මිනරන් මඩුවත්ත දෙකුවම එකක් ගහලා කතා කරන සයිස් එකේ. මොනිබ්‍රමඩුවත් වෙන ලේසි පාසු එකෙන් නෙමෙයි වගේ ඒ මේකක් තිබුණා. එතකොට ඉතින් ඒ හැබැයි හිටපු ඡන්දික එක්කත් මේ අයින්සක මිනිසුන්ගේ මොනාරි එකක් කඩාගෙන කාපු එහෙම ඡන්දි නෙමෙයි. අර 70 දශකයේ ඡන්දි ඉන්නේ අසාධාරණ හිට විරුද්ධව ඉස්සරහට යන ඒ ලෙවල් එකේ. ඉතින් ඒක අමුතුම වත්තක් ඇත්තටම. ඒ ඔක්කොම ඇතුලේ තමයි මේ එච්.ඒ. පෙරේරා කියන විමලනාතුලීලා තිබුණ එච්.ඒ. පෙරේරා බී කිරීමට මේ වත්තුළු මොනාරි තියෙන්නේ නැති ලේකම මම බහුවාර්ගිකයි බහු සංස්කෘතිකයි විවිධ මට්ටම් වල මිනිස්සු හිටියා මේක ඇතුලේ මේ ඔක්කොම බී කරපු තැන මමත් එතන එච්.ඒ. එතන එතකොට අපි ගත්තොත් ඔබ ඇතුලේ පැවිද්දෙකුත් බී වෙලා තියෙනවා හරි දැන් ලංකාවේ ප්‍රධානම පාසලක විදුහල්පති පැවිද්ද සෙම්බි ඩික්ස් වල ඉන්නේ මේ විදුවල්පති ග්‍රැන්විල් පෙර සහෝදරතුමාත් මිරමඩුවත් හරිද මේක මේ අමුතු එකක් මොනාරි මන් දන්නේ මේක ඇතුලේ බලපෑම කියන කාරණේ අපි කියන්නේ දැන් අපි කතෝලික පල්ලිය මංගල්‍යයටත් ඒ සැරසිලි කරනවා අපි වෙසක් එකටත් ඒ සැරසිලි කරනවා දන්සල් දෙනවා ඒ අපිට ඒ ඉන්න අයට කිසි ප්‍රශ්නයක් නැහැ මේක කතෝලිකද බෞද්ධද අනම්මනම් කියන්නේ ඔක්කොම ටික අපි ওই ඉන්න සෙට් එකම කරනවා මේක තිබුණා ඒ රංගනීයට වඩා වැඩි දායකත්වයක් ලබා දුන්නා කියන්නේ. ඔයක මම හිතන්නේ ටාගට් එක දැන් අපේ අවස්ථාවකට ගොඩක් වෙලාවට සෙට්ටිස් සජීවී වේදිකාවේ අපේ වයස් සීමාවය ඔබ නාටි දගලන්නේ එකක වරෙන්දු වරත් නෑ නෑ අපිට ඉන්නේ ඉච්චය ඉන්නව මොන කොයින් හරි කලා බලන බැත් තාප්පෙන් පැල යනවා තමයි බලන්නේ කවුද තිබුණා මට මතක නෑ රජනාට් උඩලේ අවසන් වටේට තිබුණු නාටි හතෙන් පහක්ම ඉච්චේගේ ඉතින් මට මඩක් තාම මුත් ඉච්චයක වේදිකා නාට්‍ය බලන්න තිබුණේ නැහැ. වරෙන් තුලින් පස්සේ මම ඉදර මුත් තිබුණේ නැහැ නේද? දවස් දෙකකින්. ඈ? දවස් දෙකකින් කිව්වද? ඔව්. ඒ මෑත කාලේ ගුරුවරයෙක් විකාරකාරයෙන් කවණයි මම හිතන්නේ. ඒකද මං කිව්වේ මට කිව්වා කියලා. පුරුරම ඒක පාර මොකද උරේ මේ ඔපරේෂන් එක කළා. ඒකෙන් පස්සේ තමයි ටිකක් දැන් අනිත් එක ඒ ගුරු භූමිකාවට දැන් යාගේ තියෙන සීලුම නිවාඩු ටික. දැන් ඔය 81 කණ්ඩායමක් කිව්වේ දැන් නයිට් වැඩ දාගෙන තමයි උදේ උගන්වන්නේ. ජොබ් එකක් කරමින් ඉතුරු නිවාඩු ටික රඟපෑම වලත් දැන් නැතු ඔය වැඩේ වෙනුවෙන් තමයි කැප කරේ අවසන් කරන්නේ. මම සා වැඩ කරන තැන සාහවයක් ලැබුණා. ඒක පොද සාහවය නැත්තම් ඉච්චර කාලෙ බෝල ඉන්න වෙලාවත් තමයි රස්සාව ඇති කරගත්තේ නේ ඒකට කිව් කරගෙන. මම හිතන්නේ ක්‍රිකට් කීඩගේට අමතරව කලාකරුන්ට ඒ chance එක වෙච්ච එකම ලාභු වෙනවා. ඔව් ඒක ඇත්ත. නෑ ජොබ් එකට ගියා. ඒක තමයි ඒ කියන්නේ අවස්ථාවකට කලාකරින් ලේසියෙන් ලැබෙන්නේ අලුත් දෙයක් නෙවෙයි මේ සාමාන්‍ය දෙයක් පාවිච්චි කරා. නේද? ඒ තිබිච්ච උනත් එක වෙන දෙයක් නෙවෙයි. ඕටි කරන්නේ එහෙම අදාසක් තිබුණේ නැහැ. නැත ටෙලිකොම් එකේ වගේ ඕටි පාරක් දාගත්තම මොකුත් ඕනේ නැහැ නේ ජොබ් එක කරගෙන ඉන්න. අපි අහලා තියෙන ප්‍රශ්නේ මම අපි අහලා තියෙන ඇච්චාගේ කොහොමද ඇච්චා මේ රස්සාවක් කරනවා මේ නාට්‍ය වැඩේ ඒක කරගන්නේ. ඩ්‍රයිවර්ට දාගන්නවා එතනක් කට්ටිය පොඩ්ඩක් මට ප්‍රායෝගික දෙනවා කියලා තමයි අදාස. එයා දැක්ක ආදාරිකයි මට එතන වැඩ කරන එකේ සහයෝගයක් තියෙනවා ඒ ඉඳ පොඩ්ඩක් මගේ ගැට්ලොක් කරගන්න එහෙම කියලා. ඒකේ වැඩිමුල්ල තමයි සස ස්වභාවයෙන් තවට ගේ වැඩිමුල්ල විතරයි ගිලිමක් හම්බුනේ නැත්නම් ඔක්කොම මොකද යාගටින් මොකද අකුල පීවිස් ලියලා තිබුණා පොඩි ගැල්ලා ඒක තදේවත්තරේට. ඒ කියන්නේ යා ගුරුවරයෙක් විදියට ගාල්ලේ ඉන්න කොට මෙහෙම ස්කූලේ ළමයින්ට මෙහෙම නැච්චි පොඩි පුරුමක් දෙන්න ඕනේ කියලා කියපු ගමන් ආ කවදාද කියලා ඇහුවලු ලියා ගත්තලු. ඉතින් අපිටත් ali නැහැ ස්කෝරේට. එයාගේ අතේ විදිහේ මේ ඇවිල්ලා දවස් දෙකක් කියන ඇවිදලා ඉඳලා ඔක්කොම මැට්‍රික් කරලා දීලා ගියා කියලා. දැන් වෙන එක්කෙනෙක් නම් කීයක් ගෙවනවද මොකද්ද මං ඇවිල්ලා කොහෙද ඉන්නේ අනම් මොන හොවට යන්නේ මොකද ඇවිල්ලා නේද එන්න ඕනේ කවදාද වාඩි දෙන්න ඕනේ කියලා ඇහුවලු එච්චරයි. මේ ධම්ම මේ චරන්දාස් ගැවිදී අපිට මෙච්චර හොය ඊට අවසන් කාලේ එච්චේවි අපි දන්නේ නැති ටික දැනගන්න ඕනේ. අපි ගැවිදී මේ ජනකාර්යාලයේ ඒ කියන්නේ අවස්ථාව මගේ වුණා. මේ ධර්මයේ තියෙන විතරක් නෙමෙයි ධර්මයේ තියෙන විවිධ රාජ්‍ය මොන්නේ අපි වාඩි කරලා එක්ක වාටි කරන්න කියනවා. ඊට අමතරව ඔය ලූප් එක ෆෝම් කරනකොට කතාගෙන ඉතක ඒව බලාපොරොත්තු නැහැ අර වැඩකුත් නැහැ මම අර මට පොඩක් අර වාක්‍යවල දැන් අර